තමුන්නාසන කල්පනා කරන්න ඕනේ මගේ දරුවට අනාගතයක් ඇති කරන්නේ කවුද? මට ඕනේ පාර හදලා දෙන්නේ කවුද? මට අවශ්‍ය වැඩ ටික කරගන්න කොහොමද කියලා තමුන්නාසන කල්පනා කරන්න. අන්න ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමයේ වැදගත්කම තියෙන්නේ. සියලුම අපේක්ෂකයෝ අපි ඉදිරියට එනවා. කතා කරනවා. තමුන්නාසනට ඒගොල්ලන්ගේ හැකියාවන් අවබෝධ කරගන්න පුළුවන්. ගරු මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිතුමා ඉල්ලන්නේ කුරුණෑගල. කුරුණෑගල කියන්නේ අපේ අසල්වැසියා. කුරුණෑගලෙන් කොටසක් තියෙනවා අපේ ආසනය මැද. අපේ ආසනයෙන් ගිහිල්ලා කුරුණෑගලට ගිහිල්ලා ආපහු අපේ ආසනයට එන්න පුළුවන් මේ ගලබාව පැත්තේ තමුන්නාසලා දාන්න. ඒ නිසා එතුමත් 27 වෙනිදා මේ ගලගෙදර ආසනයට සපත් වෙනවායි කියලා මම ඉතාම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. එතුමා මේ ගලගෙදරට විශාල සේවයක් කරලා තියෙනවා.